පින්නතුනි සලෝකාග්‍රේ වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දතබල ධාරී සර්වඥාදී උත්තමයන් වහන්සේ විසින් සාරධෝර ජේතවන මහා විහාරයේදී මහා සංඝ පිරිස අමතා නදාත අරුණවකේ සූත්‍රේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුනේ. නිතර සිහි කරන්න වශයෙන් බුද්ධ අනුශාසනාව අපේ යෝගාසන සාස්ත්‍රයේ දාසක තුන් විතක් මේ දේශනාවේ කියවෙනවා. උදේවාසාස බුද්ධ වන්දනා අවසානයේදී මේ ගාථා කියවෙනවා. ඒකේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දාසක තුන් විතක් ගලින් විශ්ව සංඝයා වහන්සේටදී වදාළා. මේ ආවාදයට කියනවා දකෝතෝවාදී කියලා. මේ සුගතෝවාදය සමග මේ ගාථා දෙක අපේ සංඝ පිරිස සෑම දවසකම සජ්ජායනා කරන දාසක තුන් විතක්. එතරම් අවශ්‍ය ගාථා දෙකක් මේ උපදේශාත්මක ගාථා දෙකයි. ඒකේ තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයේ ආරම්භක ආරම්භගත වීර්යය ප්‍රතිපත්ති ආරම්භ දෙත්වා. නිකමගත වීර්යයෙන් ප්‍රතිපත්ති දියුණු කෙරේවා. සාදු සාදු මගේ සාදු අප්‍රමාදව කර්ම ප්‍රවේලිකලදී එනමෙති තින්ගෝනේ සාවකාලව ධර්ම ශ්‍රවණය කළ තේනවා කියලා ඒ දෙක මාතෘකාව කරගෙන ධර්ම දේශනාවක් ඇදුවා. විශාල සංගමේලා මම පර නිවන් ආවෝ කරා. මේ දේශනේ කවදත් සාධාරණයි. එදා දෙවියන් සරුවඥන් වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි. ඒක පෙර බුදුසමනේ දේශනා වෙන්නේ නැති. මාත බුදුසමනේ දේශනා වෙන්නේ නැති. මෙන්න මේක නිසා බෞද්ධයන් අතරින් අපි නිතර නිතර ආවර්ජනා කළ යුතු මෙනි එකලියු ගාථා දෙකක් මේ අරණෝචේ සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙතක්, සීලයක් රකිතක්, භාවනාවක් කරතක්, කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියක යෙදෙනත් ආරම්භ දාස වීර්යය, වික්‍රම දාස වීර්යය, පරාක්‍රම දාස වීර්යය කියන ත්‍රිවිධ වීර්යයන් යෙදෙන්නට ඕනේ. ඒකම පටන් ගැනීම ආරම්භ දාස වීර්යයෙන් කෙරේ. සිංහලම් දිගට කරගෙන යන්නේ වික්‍රම දාස වීර්යය. සිංහබැරිල මාධිකයන් මැද පවත්වාගෙන අප්‍රතිහත ධෛර්යයෙන් නියම බලාපොරොත්තු ඉෂ්ටයෙන් දුරුම ගෙන යන්නේ පරාක්‍රමදාස වීර්යය. අපේ මහා බෝසතාණන් වහන්සේ මෙහෙමයි බෝධි සම්භාර පුරාගෙන ඇතත් ආස්වාවලදී තමන් වහන්සේගේ ජීවිතය ගැන පවා නොබලා පරාක්‍රමදාස වීර්යයෙන් පාරමී පෙරවැළේ බොහෝ බෝධිසත්වයන්ගෙන් ගෙනියා. කෙලෙසුන් වහලා තියෙනවානේ කතිලංකාර බෝසතාණන් වහන්සේ ජීවිතේ පරිත්‍යාග කරමින් ධානයක් දුන්නේ නැහැ. සලාතේ සිටු පුත්‍රයෙක් උපන්න පුරා කාලයේ පටන් දුකී මගේ අසරණයන්ට ධම්මයක් පවක් හදන්නේ. ධාමින් දාසනේ ධාමේ ලබා ගන්න පිිරිස වැඩි වුණා. ධම්මයට ධාමින් දාස ගරි රජේ දුමෝල පැහැදුවා. එක දාස සිය ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන්. ජපියම් වෙනවා කෑම දීම, ඇඳුම් පැළඳුම්, එල මුදා, බත බුලත් මේවා ලබා ගන්න. මේ අවරේක දාසා සම්පිලක්ෂ නිරෝධ සමාපත්තියෙන් ගරිහිති පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ දැල්වා අද උදේ වරමේ ධානයක් නැගතුම් ලැබෙන්නේ කොතනින්ද කියලා. ඔය සම්පුත්තියේ මේ මනුණියන් දැල්වාම දැනෙන්නේ මේ දානතාවලයි. එවිනම් ධානයක් ආහාරයක් පූදාන. උනාසේ පාත්‍රයේ ජීවර ධර්ම ඒකේ රජයා මේ දානතාවලන් ඉදිරියේ බුදුර. එන්නේ තෙක්මානිය ඉල්ලන් උපේන්න කරලා ඉතාර පාගමනින් ආව බුදුර. ඒ වෙලාවේ මේ වත්වාදී පුත්‍රයා කල්පනා කළා දාන වරක් ගන්න ඕනේ. දාන වැරද්දෝ මොනවාද කියලා බලන්න. ඒතොට මහණෙනියා ධම්මිකම් කියන්නේ එකක්. මගාරේ වාසේගේ අද පරිනිර්වාණය කරන්න ඕනේ කියලා විශාල කීයඟුරු වරක් ලැබුවා. පතේ බුදුරජාණන් වහන්සේට දාන තාලාට අතතර මහා මිදුලින් විශාල මිදුලක් තිබුණේ කණීන දෙකපාල මහ කීයඟුරු වරක් බලන්න බැලතර මහා තේජතක් සත්‍යය. දානි ගන්නාපු දාර්ශන යදෝ ගීතියෙන් සම්පාරමින් කෑකරන්න ගත්ත. නමුත් උදාරාධාරේ මහා බෝධිසත්වයන් වහන්සේ එකාතකින් සීල පාරාස දාන පාත්‍රයක එකාතකින් කැඳක් අරගෙන ආවාමේ ගිනියඹුර ළඟට. කල්පනා කළා මෙතන ඉදී ගිනියඹුර ළඟට දම්මින් කම්පනනවාට බාධා කරන යම් කිසි මාර්ගපාතික දෙවි කෙනෙක් වෙන්න දෙන්න මවන් දැක්කේ. අවුලෙන්නේ නැවත නැත්නම් මට තේනවා කියලා ආදරෙන් දැකුවා. ආහතේ දිලිස දිලිසෙන් කියන වස්තුවත් ජී පුත්‍රයා. ඇසුවා සම්මුන්නාන්තේ කවුද? මම වස්තුවත් ජී පුත්‍රයා. මේ ජීවන මේ සම්මුන්නාන්තේද? කොහමද? කාර ආර්ත්‍යා මිනිසෙද? දානිය වලක්වා. ඒ වස්තාවේ මහත් දාන අධිෂ්ඨානය අභියෝගයක් කළා. වතුවර්ධජී පුත්‍රය බුදුරජාණන් වහන්සේ නිමි 100ක් 1000ක් ආවත් මගේ දානීය වරක්වන්න බැරිවද කියලා බලන්න. ඒ විදිහට අභියෝගයක් කරලා තමන් වහන්සේ පක්ෂියක් කළා. මම පුඩා කලකට පස්පරේ දසාක්ෂරෙන් වැළකුණාක් යයි. ඊට පස්සේ බොහෝ ආදේශයක් ආසත් යයි. මාගේ උපස්ථාන කළව කළ බලසක් යයි. එවැන්නේම සාන්තන්තකට ලෝකුණා බුදුපාපතාම ධාමින්තම් කළවර සත්‍යයි. ලොව බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා වැඩ සිටියා සත්‍යයි. ඒ බුදු පතේ බුදු මහරහතන් වහන්සේලාද මෙසේ දාන ආදි පාරමී කිරීමෙන්ද ඉතාමේ අරිතාමේ සම්ද පින්නම් කටෙගා ස්වාමීනි ලොවඩු පිළිගැටක් උත්තමයන් වහන්සේ මාමේ ගිනි අඟුරු වල මැද්දේ පැනගෙන එනවා. මගේ පා උඩු කුරුවේ හිත යටි කුරුවේ මා ගිනිඅඟුරු වැන්න පැත්තේ දැනෙන්න පුළුවන්. ඒ අතරත උත්තමයන් වහන්සේ මගේ අතේ තියෙන දානේ පිළිගන්න සේක්වා කියලා ආරාධනා කළතයි. ධම්මෝහවේ රක්තති ධම්මේ චාරින් කියන උතුම් බුදුබණ පදේ සනාතන වෙනකන් සමාහිතනේ ධර්මයේ සමාහත පිහිට වෙන්නේ නැති. මතු අනාගතයේදී උපන්මෝතේදී තව බුදු වීමෙන් පසුව තබන දිවරංගාණයේ තව නෙළුම්මල් දෙපෙන්න තන සුදුසු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍ය ඇති මේ මහෝත්තමයන් වහන්සේට මතු අනාගතයේ නෙළුම්මල් දෙපෙන්න දෙතනේ සිල්පතොල් පිළිගන්නා බාට සාධකයක් වශයෙන් මේ මහා ගිනිඅඟුරු වර දැක්කේ ගත රෝධ්‍ය අන්තරව විශාල නෙළුම්මලක් පහළ වුණා. නෙළුම්මල උඩ වැඩෙන්නේ අස්පනා ප්‍රියයෙන් දින දිනා එයාගෙන් දානේ පූජා කළා. මාර්ගී පුත්‍රයා ලැජ්ජා වෙලා කණගිය. මාර්ගී පුත්‍රයාට දැනුණා මේ නෙළුම්මල මතුවීම වළක්වන්නේ ධර්ම ත්‍රිවිධ පුණ්‍යයෙන්ද මෙහෙමයි. සතේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෙවෙන දේශනා කරලා ඊළ මහත් තරවණු පිස බලා සිටින්නේ අහකට පෙරණගේ වැඩම කරනවා වදාලා. සත්‍යසිකේ දිනෝ දහසක් දිනා මහත් තලින් උල්වදාන දෙනේ සාදුකාර දුන්නා. මහා බෝධිසත්වයන් වහන්සේ දෙලුම් මලවුඩ කිටකත දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කළා. සත්පුරුෂයනේ දම් පින්කම් කරන්න කියන වේතුවා ඉවිනත කාමා ගිනි අඳුර වරදක් දෙක පැන්න මාත් ධර්මී මාත දෙහිත වුණා. මේ වගේ හැම දිනම ධර්මයේ ඇසිරෙත්වා ජීවිත පරිත්‍යාගයෙන් මා මේ සිද්ධ කළ උතුම් කුසලයේ හැම දිනම අනුමෝදන් වේවා. මේ කුසලාභාවයෙන් ගිනි අඳුර වලින් නිරුම්මලක් කුඩේ දෙන දානේ පූජා කළා වගේ එකොළොස් මහා ගින්නේ තින්ද වෙන ලෝක ධාතේ ලෝතුරා බුදේලා ඉනිමාලවට සමාව නිවාසව තලතා දෙන්න පුදුමාව ලැබේවා. ඔබ සෑම දිනකට සතු බෝධියකින් නිවාසවත් වේවා කියලා සතුටින් පුදුමකම්. මේ වාමික જાතියක් නෙමෙයි මා පොළව කම්පා කරන අවස්ථාවක්. ඉනි නිවල යයි වස්සවල දෙවියන් ලවා සාදුකාර දෙකලා එවාගේ මේරු මන්දිරාගේ පර්වත දෙවුල් වල දානාදී පාරමී කුරල සමර්ථුනේ මෙන්න මේ ආරම්භ ධාතු වීර්යයේ එක්කම ධාතු වීර්යයේ පරාක්‍රම ධාතු වීර්යයේ යුතු දානාවේ බෝධි සම්භාවර දෙනෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ සම්බුද්ධ ධාතනයේ තව තීරණ එළයි. ඒ පැදි තම ගව දෙකම මේ වාගේ ධම්පින්කම් කරන්නේ. සාදාගේ සලකා ගන්නට ඕනේ. අද අපි මේ ධම් දෙන්නේ මේ සිය සමාදම් වෙන්නේ මේ කරෙදි වෙන්නේ මේ උපසම්පදා වන්නේ මේ සංඝරත්නයේ දුක්පත් දාන කරන්නේ දන්සල් පවත්වන්නේ හැම ආගමිකම සිද්ද තීකමා කරන්නේ අබුද්ධ සාසනය කියන්නේ සර්වඥ සම්මා සම්බුද්ධ සාසනයයි. අරියන් සම්යක් සම්බුද්ධ විඥා ධර්ම සම්පන්න සුගත ලෝක හේතු අනුතර පුරුෂ ධම්ම සාරතේ දෙවි මිනිසුන් සාතුරු බුද්ධ භාග්‍ය වල කියන නාරාදී බුදුම නැතේ සර්වඥ සම්මා සම්බුද්ධ සාගතයි. එනිසා ඒ මේ සම්බුද්ධ සාසනය කරන සෑම කුසලයක්ම තාත් බව පසේ බුදු බව ලෝකුනා බුදු බව දක්වාම අපට උපනිශ්‍රේ වේවා. ගාමීල දසදා ඥානීගෙන් සමන්වාගත්තු සරුවක්ක සාසනයකයි මේ උතුම් කුසල් කරන්නේ. සතුන් වයිසාරද්ද ඥාන ඇති සරුවක්ක සාසනයකයි මේ උතුම් කුසල් සිද්ධ කරන්නේ. සතර පරිසම්මිතා ඥාන ඇති බුද්ධ සාසනයකයි මේ කුසල් සිද්ධ කරගන්නේ. යුද්ධ බුද්ධ ඥාන ඇති සරුවක්ක සාසනයකයි මේ උතුම් පාරමී පුරාගන්නේ. සෝනස මහා ඥාන ඇති සරුවක් සාසනයකයි මේ පාරමී පුරාගන්නේ. අස්තාර සාමේනික බුද්ධ ගුණ ඇති සරුවක් සාසනයකයි මේ පාරමී පුරාගන්නේ. දෙචත්ත ඥාන ඇති සරුවක් සාසනයකයි මේ පාරමී පුරාගන්නේ. සත්‍යත්ත ඥාන ඇති සරුවක් සාසනයකයි මේ පාරමී පුරාගන්නේ. සත්තරදාන ඥාන ඇති සරුවක් සාසනයකයි මේ පාරමී පුරාගන්නේ. එකෙක් මහා පුරුෂ ලක්ෂණසු අනුයන්ජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාන අලංකාර අසීත අක්ඛ ප්‍රභා ඌම රෝම ධාතු ප්‍රභා දාෂ්ඨා ධාතු ප්‍රභා සවනගල බුදුරස්මාලා වාක්‍යතිසේ දේ සම්පත්‍ය ඇතකේ සර්වක සම්මා සම්බුදුර ඥානං මාසික සාසනේ කයි මේ අපි පාරමී පුරාගන්නේ. ගාමීන සීල ස්කන්ධයෙන් සමාධි ස්කන්ධයෙන් ප්‍රඥා ස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් අග්‍ර ප්‍රාප්ත වූ සර්වඥ සාධනයේයි මේ උතුම් පාරමී පුරාගෙන යයි. එවැන්නේ සාරේ පුත්‍ර මහා භාග්‍යවන් යන අග්‍රස්නාක දෙන ලබන්නේ බුදුසසුනේ මේ පාරමී පුරාගෙන යයි. එම උත්තර ගන්නා රහත් මෙනින් මහසලා නැමැති අග්‍ර ශාමිකාවන් ලදී බුදුසසුනේ මේ පාරමී පුරාගෙන යයි. සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතර ඉන්ද්‍රියපාද පංච ඉන්ද්‍රිය පංච භාගසත් බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන සත්‍ය බෝධි පාසල ධර්ම මණ්ඩලයක් ඇති සම්බුද්ධ සාසනයයි මේ පාරමී පුරාගෙන යයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච සමුප්පාද සූවිසි ප්‍රත්‍යාවේ මේ ගාම්භීර ධර්ම දේශනය ඇති බුද්ධ සාසනයයි මේ පාරමී පුරාගෙන යයි. ගාමීන සූත්‍ර ගෙන අභිධර්ම කියන ත්‍රිපිටකාන්තගත සුවාසෝදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ ශාසනයයි අපේ මේ කාරණේ පුරාගෙන යයි. මේ ආදී වශයෙන් අනේක ආකාරයේ සිතලි සිතන වාදයක් වාසාව අර ආරම්භ දාත වීදී උසල් පටන් ගැනීමත් නීක්‍රම දාත වීදී දිගල පවත්වාගෙන යාමත් පරාක්‍රම දාත වීදී මේ උත්තරීතර අභිමත ආර්ථය මුදුන් පමුණවා ගන්නා දුරු මේ උතුම් කුසල දියුණු පවුණ කර ගැනීමට සාක්තේ බලේ කාර්යයෙන් අතුවර්ධනය වෙනවා. එක්තරා සිටු පුත්‍රයෙක් ශාල සම්ප්‍රදායේ චිති පුත්‍රයෙක් තමා විකම සෝරාට තම සම්ප්‍රදාය බාර දීන බුදසාධනයේ කැයුණා. කිස්සේ කියලා ගමින වනාන්තර ගත වෙලා භාවනා වඩමින් ඉඳලා සෑම කාලයක් ගත වුණා. එමණන් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා පොරු 500කට අල්ලන් දීලා අර අනිත්‍යක තිස්ස ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කළා. ඔරු පන්තියේ නියාමයේ උත්තරයන් වහන්සේ සෑහගෙන ඒල වට කරගත්තා. මේ වනාන්තරේ එකලාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නැතුව මොකද සාසකරන්නේ? ඔබ වහන්සේ මරන්න යාවේ. ඉන්න තුනේ අධේ ක්‍රයක් මාත අවසර දෙන්න. අධේ ක්‍රයක් අවසර දෙන්න මා නමරා. මොකද තව රහත් වෙනාන්නේ. ඉතින් ඔරු කියවා කමුන්නාට පැහැලා කියන. පැහැව යන්න දෙන්න පැහැලා යන්න නැති බාට මං අපලෙන්නම්. වාඩි වුණා සක්මන් කරේ එන වාඩිලා ලොකු මුස්තංග බැරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලවා දෙකට දාගෙන කලවයක කඩාගෙන ඒවා දැම්මා පැන යන්නේ නැති බව උනල තේරුම් ගන්න නේද? ඒ අත්ත පැත්තකට ගා ඉන්න ගොඩක් ගාගෙන හිටිය. මේ උදාන අධිෂ්ඨාන ඇති තිස්ස ස්වාමීන් වහන්සේ කකුල් දෙක කඩාගෙන යදුව භාවනා. අනියම් කාලේ නකොට උන්වහන්සේ කව කෙනෙක් නැතා මහා රහත්භාවයට පත් වුණා. ආචාර්යයන් නේද? මේ කාල වර්ණයක්ද බුදු සසුනේ මහිමයයි. සමං තදීයෝ කල අංග හේතු අංගං තකේ ජීවිතං රක්කමානෝ අංගං තදං නිජීවිතං චාපි සම්බං තදේ නරෝ ධම්ම මනස්තරන්තෝ. ඇතැම් කෙනෙක් ඕනි ගණන් ධනය දෙනවා ශරීර අවයව දැක ගන්න. සමාන ශරීර අවයව අත්හරිනවා ජීවිතය දැක ගන්න. ධර්මයේ කියන කරන්න බුද සාධනයේ කියන ධනය ශරීර අවයවය ජීවිතය කියන්න මතක දාලා ධර්මයේ වෙනුවෙන් ප්‍රතිපදේ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරන. එන්න මේ විදිහටයි අපේ බුදු සසුනේ ආරම්භ ධාතු පරාක්‍රම ධාතු මේ නිකම ධාතු පරාක්‍රම ධාතු වීර්යයෙන් ප්‍රතිපාදිනාගෙන තියෙන්නේ. එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේ නම ඒ දිශකයේ දුර්භික කාලයේදී උන්වහන්සේ දානෙ නැතුව දින හතක් පාගමනින් වැඩිය දුර්භික කාලයක්. ඉතින් මේ දින හතේම निराකාර ඔයාලේ මිනිස්යන් වාසය කරන තැන සොයාගෙන යනකොට ගමන් පාති ප්‍රාසන්නල අමගාමුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැඩම. මෙතනම කියන අත්තරා සදාවත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ දැකලයි. අමගාලම කියනවා බැල ඉතිල රැටි ගෙටි. ගමන් පාති ප්‍රාසන්නල අමගාමුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැඩම. මෙතනම කියන අත්තරා සදාවත් උපාසක මහත්මේ දැක්කා ස්වාමීන් වහන්සේ දැකලයි. අමගාලම කියනවා දැන් ඉතිල රැටි ගෙටි. ගමොත් නොපිළගත් මේ අකප බැරින් අත දෙක් කරලා ගන්න නෑ දෙවියක් මේ ස්වාමීන් වහන්සේ. උනාදර කියන්නේ ආහාර නැති අහිමි. මේ උපාධිගතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කියුවා. ඕන ස්වාමීන් වහන්සේ දිය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට එකතු කරගෙන ගිහලා සාදු කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අගතන් දින හතකින් පාරතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කියුවා. ඕනා ස්වාමීන් වහන්සේ දිය උපන්නා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කට ගැහුවා. තමන් ඉන්න තැනට එකතු කරගෙන ගිහලා සාදු කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතේ දින අපේ තාත්තේ වැළඳ ආහාරයක් බැදී සීනෝ නෙමෙයිද කල්පනා කළා. මා මේ කල තියාගෙන යන්නේ මගේ තාත්තා නෙමෙයි, මාම නෙමෙයි, අයියා නෙමෙයි, මල්ලි නෙමෙයි, ඥාති කෙනෙක් නෙමෙයි, ධනවතුන් කෙනෙක් නෙමෙයි. මේ දිනතා මා කරකරගෙන දෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසයෙන්. මගේ సంతානයේ ලැබන්නන්ගේ කර්මයෙන් යන සීලයක් තියනවද? උපසම්පදා මාළමේ දක්වාම ආවර්ජනා කළා සීල සම්පත්තිය. පතලස්වා පොහොදාස උදාරන්නේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන සත ලාංඡනයක් කියලා කළා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එවැනි කැලක් වන්නේ දුෂ්කර දුර්භාෂිත අතරම නැවත දැනගෙන පත්ලා නැතුව සවිසුද්ධ වූ සීලංකම් දෙයකට බව මැනීමෙන් කෙලී گیا۔ සීලේ නිමිත්තෙන් සිතේ මහත් සසා ප්‍රීතිය පාලුණා ප්‍රීතියම ආවදිනාතුමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා උපාසකතුමාගේ කරබිර දේම මහා රහත් භාවයට පත් වුණා ආචාර්යයෙනිද දිනාතා කිරා ආරගෙදල මේ තරම් අවස්ථාවකදී ආර්යත්වයට පත් වෙන තරම් හේතුනේ කුමක්ද බුද්ධ සාසනය කියන මරණයයි මෙන්න මේක නිසා එවැනි බුද්ධ සාසනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ එක්තරා උතුම් ස්වාමීන් වහන්සේ නමක් කැලෑවකදී මොරුණ්ඩා වුණා ඒ වරු කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ කලාරේ එපා මරන්න එපා අයසකයි එනම් ගහේ කියලා ගානු කියලා ඉඳගෙන තුනේ ගහේ කියලා දැල්ලා දැන්නා මොන පාටි කල්පනා කළා මේ ඉඳිවැර අමු ඉඳිවැර කැඩුව ආපත්‍යක් වෙනවා කමක් නෑ මගේ ජීවිතේ නේද මම පරිත්‍යා කරනවා අනන්ත ජාති වල දස්වට බැරි එකද බැරිවාර අනන්තයි අද මම සීලස් සම්පයක් උඩින් ඉන්නේ ඉතින් හොරු යන්න ගියා දැන් ගෙන්නා ගැතුන මේ දැන් ගින්න වෙලා විවත් කරාගෙන ගියේ ස්වාමීන් වහන්සේ සීලය ආරම්භ කරලා ඉන්නේ දැවි දැවිම සීල මෙල් දවා මහා රහතන් පසුනා මුදුමයි නේද මෙන්න මේ වාගේ බුදු සසුනේ ගායේ අද අපි මේ උතුම් පාරමී පුරාගෙන මේ ලංකාවේ හිටියා කරුණිනවා ඒ චිත්ත ගුප්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ නම අවුරුදු 60 කියලා උපසම්පදාවේ කවදාකවත් බමේකට වඩා ඇදගෙන බලන්නේ කාමන්තිස්ස රජ කාලේ චක්‍රවර්ත ආරච්චි රහිතුන අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕන ජක ගන්න ඕන එතරම්ම සාමරයි ඔබ දුන්නාට වැඩි ඉන්නේ කුටිේ තියෙනවා සත්පුරුෂයන් වහන්සේලගේ අභිනිෂ්ක්‍ර මේ දැකන විචිත්‍ර චිත්‍රකාර මේකවත් දැකලා නැහැ ගල්ලේ උඩ බලලා නැහැ නාගයේ මාති පුනා දෙති දිවද වැන්නකොට දැනගන්නවා ගහේ මල් දෙකක් සාවල බලන්නේ ඒකල සම්මද ජීවීම සතෝ සම්පජාන කාර්යය සාවනාගරු උත්කේ සාවන්තිස රාජිනු තුන් මාර්ය ආරාධනා එව අතිස් මහරාජිත වගේ සාත්‍රාජියේ නැහැ පස්සේ මාගම්පුර වාසයේ ඉරිගුණ දරුවන් කී දෙන්නේ නැහැ වාස වන්නකම් කියලා කිරි දෙක සාකච්ඡා කරනවා දරුවන් ගැන අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ වැඩි ඇදෙන්න බවදාන දාසකයිදී දෙරාජිරුවත් දැවිලා වදිනවා දෙවියන් වහන්සේ කඳිනවා සුඛී හෝතු මහරජාගේ දැන් රජයන් පස්සේ විසුණු මාසලා මොකද ස්වාමීනි මේ දෙවියන් වහන්සේ වෙනද මහරජාගේ හැබැයි මම මේ සත්‍යරෝධ දෙවිලි කියලා මම දන්නේ නැහැ මම දන්නවා වදින බව විතරයි බලන්න ඔය දෙයට සංවර තියෙන්නේ ගාමේ කටිරුවන්ගේ බලවත් ප්‍රසාදය ගිනාගෙන දවස් 7කින් ආපහු යතියා මේක ගැටි ඒ කර්මු නේද එදා කල්පනා කළා දින හතක් ජල සම්බාධ මැදේම අවිවේක ගත කළා අදවත් භාවනා කරන්න ඕනේ හොඳට කියලා රාත්‍රියේ මැදියම් කාමේ සම්මම් මගලට ගොඩ දැක්කා එලි මහා සම්මම් මල එදා රාත්‍රියේ උන් ආශය කරේ සිටේ පහන් සිටේ දේවතාවෝ ඇඟිලි රාගෝපය දැල්වා මේ සම්මම් මල මේ දීර්ඝ කාලයක් 60 අවුරුද්දක් ධන භාවනා වඩමේ සිටේ මේ උතුම් ස්වාමීන් වහන්සේ එදා රාත්‍රියේ මැදියම් කාමේදී වර දෙවතාවෝ සාදුකාර දෙන්නේ මහා රහතන් වහන්සේට පාදක.

උදාර අදිඨානයේ මේ සසුන් වැඩ පිළිවෙල කියන්නේ අපවාසීව දාළු පූජනීය රාජකීය පඬිතු මාතරිත්‍රි ඥානාරාම අභිදාර මහෝපාධ්‍යාය මානියන් වහන්සේ ප්‍රදාන අපවාසීව දාළු නිමලෝ ලොකු ස්වාමීන් වහන්සේ දැමිය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සභාපති වෙච්ච පූජනීය පඬිතු ගැටමාන්නේ සිරිමුලාශ ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති කෙළම සංඝ පිටුන් වහන්සේලාට මේ කුසල පාරමී ධර්ම පාඨකන් වී මතු අනාගතයේ රෝතුරා බුදු බව අත්හේවා කියලා අපි ගෞරවයෙන් පිළිපංගු. එවා මේ අද මේසා විශාල පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනාගේම අභාවප්‍රාප්ත මාපිය ගුරුවරු බන්ධු මිත්‍රාගේ සියලු ඥාති පිරිසට මේ ගුණවර්ධන යෝගාර්ථයේ ආදී කතර තුමානම් ප්‍රදාන මේ දිනුව සරකා තබා අන්තිම වරට අභාවයට පත් වූ සුමන කන්නාරක් මහත්මයා ආදී සත්පුරුෂ මණ්ඩලයේද මේ කුසල සම්භාරයත් ඇත්තේවා ඒ සෑම දෙනාටද සුගතිතම් ධාත සංකල්ප දෙලවල සාර්ථ අමාන අනිවාස වාසේනා සලාප කර්මයන් මේ කමු. ඉන අතකට පෙර අපවත් මේ වදාළ මේ ස්ථානය අරු 10ක් තරම් කාර්යයක් පැවැති සිටියේ එසේ තේම අවුරුදු 48ක් මාර්ගා කරෝ තාපත් සුපේතල දීඝාපාමේ සංඝ පිටුන් වහන්සේ නමක් වන දීක අත්නගල්ලේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය රාජ්‍ය අත්පත්ී වාසයේ බෝධි සම්භාරම සංසප්පී සතු භෝගියන් අමාම අනිවාස වත්වෙන් වාසලක් ගෞරවයෙන් දීපත් කරේ. විදුමාරාතන් මහත්මයේ මේ කාලේ පතර මෙතුක බුදු සසුනට උරදී ළයදී බුදු සසුනාගේ ලංකාව සිංහල ජනතාව බෞද්ධ ජනතාව ආනන්දා මුදසබා බාවත්‍රාතෝ සාජරාජ මහා මාත්‍යාගේ සහිත ජන ප්‍රධානීක නැත භාවයේදී බුදු සසුන වෙනුවෙන් ලක්්‍යව හේතුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දිලිතු ශ්‍රී ධාමදානේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිරු රණවිරුවන්ට ප්‍රාභියම යෝගාසන තාත්තාවට උරදී ළයදී කටයුතු කර අභාවප්‍රාප්ත සීලම දායකකාරතා දෙයිතා යෝගාසන තාත්තාවේ සසිල්වත් රණේස අපවාදී වදාළ සීල බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවයේ අත්‍යේ සෑම දිනකටද සුගති සම්පත් දෙලවර සාන්ත අමාම නිවාස වේවා කියලා අපි කරුණාවෙන් පින්පමුදු සාසනාව රැකගන්නවම පාලක ආත්මාරක්ෂක ඒකදේව සාමණේරයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙකින් අනුමෝදන්ව සම්බුද්ධ ශසනක ශ්‍රී ලංකාවේ තේත බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකටද දේව ආරක්ෂාව සලසා දෙනවා පැතු බෝධිවනේ ශාන්ත නිවාස වේවා කියලා මෛත්‍රියෙන් පින්පමුදු. එතවත් නදා කරිතවා සෑම සත්‍යයන්ට එම පූජන ස්ථානයේ පටන් වසල ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිසා වාසයේ සමර්ථනෝග සත්‍යයන්ට වැටින් අත් වේවා. සියලු සත්ව සමකල්ලි සතිනිවරින් නිදුක් හේතුවා නිරෝගී හේතුවා සෝපක් හේතුවා තෙරුවන් සරණේ හේතුවා නිවන් මඟ ගමන් කළ හේතුවා ආරි සත්‍ය අවෝදේ කාන්ත නිවාසව ලබත්වා කියා මෛත්‍රීන් පින්පමුදු. එසේම සෙන්සිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සගරුවනේ තාලිවන්න චතදනගාන දිනමමින් පාරමී තීර්ථයේ සිදු කරගම් මේ උතුම් දාන සීල භාවනා කුසලානි සංස බලයෙන්ද බුද්ධාලේ රත්නත්‍රය අනුභව බලයෙන්ද දිනරාජ මල්ලේ රසවර නින්ද කල්‍යාණ මිත්‍රයන් මේ දාසීන් වාදයෙන් මේ පින්කම සංවිධාන කරගත්ත පූජ්‍ය දේවවල දේශානන්ද ස්වාමීන් වහන්සේගේ පවුලේ හැම දින අතරත ආචාර්ය සුදත් දේවකුර මහත්මයා සදහස් එවගේම එම සනත් දේවකුර මහත්මයා ආදී කොට ඇති පවුලේ සෑම දිනකට එවගේම තියා කන්නාධාර මාතාව ඇතුළු මේ මුළු පූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දිනකට එවගේ පාතකට නිලමේ නැතිතුමාන ප්‍රධාන දානෝපස්ථාන ප්‍රභාගයව සෑම දිනකට එවගේම සෝමා වඩුගේ මාතා චිත්‍ර ගුණවර්ධන මහත්මයා ආදී දෙපන් දන්සල් පැවැත්වූ සෑම දිනකට එවගේම සීලෝ ආකාරයෙන් වත් පිළිවෙත් තුරමේ සහයෝගය දුන්න සෑම දිනකට විතාමිත මාණ්ඩී දෝල්පති ගුණසේකර මෛතුමා දින ගණනාවක් තිස්සේ මේ සමාස නබලා දින මාතර සහය දෙනින් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමට සාමේම රැඳාවර එතුම බලා සෑම දිනාට සතුටු මොහොනේ මේ කටයුතු වල සහයෝගය දෙනවා දින මාත්‍යාට සාමේම අනවේතන නිහතමානීය පුදුමාකාර සහයෝගයක් දෙන දෙනවා තේපී සේන මෛතුමා ඇතුළු පවුලේ සමට සාමේ විජේපාල මහත්මයාලාදී මේ සත්පුරුෂ මනුල්ලට ස්වාමීන් වහන්සේ වෙනතුළු සනකා මේ පරිදි උපසම්පදාවේ දෑම දෙකාගේ දයාබර දෙමෝපියන් ඥාති මිත්‍රාගේ සහිත මේ පලාපනේ පැමිණ පින්වත් හැම දෙනාටත් සාදු ප්‍රියයන් පහදවා ගන්න සමට අද දවසේදී සංඝරත්නයේ ගමක් පහසුකම් සැලසීමේ රථ වාහනයේ දෙන සෑම දෙනාටත් එවැගේම මේ සී සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර සහයෝගයකින් කටයුතු කරන පින්වත් හැම දෙනාට මේ කුසල ආරසත් ගණයෙන් රත්නත්‍රාණ පාණෙන් හෙළව වශයෙන් හැදී සකලාන්ත රාජ්‍ය සර්වපත්‍රයන් නිවාරණය වේවා ආරක්ෂා වචක සාන්තිය සැලසේවා දසවස්සාදීක පහල දීර්ඝව ලැබේවා සමය සිවරංගානේ රත්නත්‍රේ සතු චෝවිසිනා ගුනේ අපේනිත ආරක්ෂා සමට ලැබේවා සජිතන සතුරු ගිනි ජල වාසී වෙත අවියවදාන එකක් ඊයත් ඇති ගැනීම හේලකින් වත්නමලේ සර්වආරක්ෂාව සැලසේවා කාකේත නීදාදියක් නැවේ කායික මානසික තලෙතලේ පාරමේ ගුණ දිනේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සූගම සීලන සතර සංග්‍රහවත් දස පාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගේ සමතවා ජනප්‍රිය වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසයිස්වරයෙන් සක සම්පතෙන් ආයුවන් සකවල ප්‍රඥාවෙන් දෙකපස දෙලන සදාක්මෙන් දිනු වේවා සිතමිනි රෝණේකින් කාල්කරෝකේයෙන් ගතගටේ කින්නේ චතුපතෝ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාතේ මුදුන්පත් වේවා සියවත් කලක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව ජීවන කල්ල සුගතිය අත්‍යන්ත නිවන පිණිස මා සංගරෝණ පෙරමුණේ සබාගෙන බුදු සසුන ආරක්ෂා කර ගනිමින් පාරමී පිරීමේ ශක්තිය බලේ දයනීය වීර්ය ආරක්ෂා ආශිර්වාදයේ සින්හස හැම දිනකට ලැබේවා සතර වචනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත්ත්වෝ ප්‍රියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් යැයි අයිත මෙතුණා දේවත සේවිකාවන් දෙකටම සුවසේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවේසනයේ කමින වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ ලෙසන මේ කුණ්‍ය සම්භාරයට සෑම දිනාට එක තේස වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ජාතීන්ත දෙවියන්ට සීල සම්පත නිස්කල සම්මෝදන් කරමු. ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා මොන්ත ඥාතයෝ ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා මොන්ත ඥාතයෝ ඉදං වූ ඥාතීනං වූතු සුඛිතා මොන්ත ඥාතයෝ එතවසාතියං නී සම්පතං කුඤ්ඤ සම්පතං ධම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති කිද්ධියා එතවසාතියං නී සම්පතං කුඤ්ඤ සම්පතං ධම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති කිද්ධියා එතවසාතියං නී සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති කිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මං මොදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මං මොදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා තිරං රක්ඛන්ත ස්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්තං සමාදමෝ සූයාව නිබ්බාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්තං සමාගමෝ සූයාව නිබ්බාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිබ්බාන පත්‍යා පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.